بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් طه ما أنزلنا عليك القرآن لتشقى إلا تذكرة لمن يخشى تنزيلا ممن خلق الأرض والسماوات العلى الرحمن على العرش استوى له ما في السماوات وما في الأرض وما بينهما وما تحت الثرى وإن تجهر بالقول فإنه يعلم السر وأخفى الله لا إله إلا هو له الأسماء الحسنى طه නුඹ දුක් විඳිනු පිණිස අප නුඹ වෙත අල් කුර්ආනයේ පහළ නොකලෙමු. අල්ලාහ්ට බියවන සෑම අයටම දේව අනුශාසනාවක් මිස නැත. මහ පොළවද ඉහළ අහස්ද නිර්මාණය කළ අය විසින් පහළ වූවකි. අල් රහ්මාන් එනම් අපරිමිත දයාන්විත වූ අල්ලාහ් විශ්ව රාජධානීහි අසුන්ගතේය. අහස්හි දෑද මහ පොළොවෙහි දෑද ඒ දෙක අතර දෑද පස් යට ඇති දෑද ඔහුටම අයත්ය. නුඹ ශබ්ද නගා කතා කළද එයින් එතරම් වෙනසක් සිදු නොවේ. මන්ද සැබවින්ම ඔහු රහස් දෑද වඩා සැඟවුණු දෑද දන්නේය. අල්ලාහ් ඔහු හැර වෙනත් දෙමිදෙකු නැත. ඔහුටමය ඉතා අලංකාර නාමයන් හිමිවන්නේ. وهل أتاك حديث موسى إذ رأى نارا فقال لأهلهم امكثوا إني آنست نارا لعلي آتيكم منها بقبس أو أجد على النار هدى فلما أتاها نودي يا موسى إني أنا ربك فاخلع نعليك إنك بالوادي المقدس طوى තවද මූසාගේ කතාන්තරය නුඹ වෙත පැමිණියේද? ඔහු ගින්නක් දුටු විට මොහොතක් නවතිනු. මම ගින්නක් දුටුවෙමි. එමගින් නුඹලාට ගිනි පෙනෙල්ලක් ගෙන එන්නට හෝ එම ගින්නෙන් මඟ පෙන්වීමක් ලබා ගැනීමට හෝ මට හැකි වේවි යයි ඔහු ඔහුගේ පවුලට කීවේය. ඔහු එතනට ගිය විට "ඕ මූසායයි" අමතනු ලැබීය. සැබවින්ම මම නුඹේ පරමාධිපතිය. එහෙයින් නුඹගේ පාවහන් දෙක ගලවනු. සැබවින්ම නුඹ තුවා නැමැති පිවිතුරු නිම්නයෙහිය. وأنخترتك فاستمع لما يوحى إنني أنا الله لا إله إلا أنا فاعبدني وأقم الصلاة لذكري إن الساعة آتية أكاد أخفيها لتجزى كل نفس بما تسعى فلا يصدنك عنها من لا يؤمن بها واتبع هواه فتردى තවද මම නුඹ තෝරා ගතිමි. ඒ නිසා හෙලිදරව් කරනු ලබන දෑට සවන් දෙනු. සැබවින්ම මම අල්ලාහ් වෙමි. මා හැර වෙනත් දෙවියෙකු නැත. ඒ නිසා මා නමදිව්. තවද මා සිහිපත් කිරීමට සලාත් ඉටු කරව්. සැබවින්ම අස්සාත් එනම් අවසන් මොහොත එළඹේ. සෑම ආත්මයකටම තමාගේ උත්සාහයේ ප්‍රමාණයෙන් ප්‍රතිඵල දෙනු ලබන පිණස මම එය සඟවා තබමි. මෙනිසා එය විශ්වාස නොකරමින් තම ආශාවන් අනුගමනය කරන අය නුඹ එයින් නොවලක්වත්වා. මන්ද නුඹ විනාශ වන්නට පුළුවන්. وما تلك بيمينك يا موسى قال هي عصاي أتوكأ عليها وأهش بها على غنمي ولي فيها مآرب أخرى قال ألقها يا موسى فألقاها فإذا هي حية تسعى قال خذها ولا تخف سنعيدها سيرتها الأولى واضمم يدك إلى جناحك تخرج بيضاء من غير سوء آية أخرى لنريك من آياتنا الكبرى اذهب إلى فرعون إنه طغى ඔ මූස නුඹගේ දකුණු අතෙහි තිබෙන එය කුමක්ද? එය මාගේ සැරයටියයි. මම ඊට බර දී සිටිමි. තවද එයින් මාගේ බැටළුවන්ට අතු කඩා දමමි. තවද එයින් මට වෙනත් ප්‍රයෝජනද ඇතැයි ඔහු කීවේය. ඔ මූස, එය බිම දමනුයි. ඔහු එනම් අල්ලා කීවේය. එවිට ඔහු එය බිම දැමුවේය. එවිට එය දුවන සර්පයෙකු බවට පත්විය. එය ගනු බිය නොවනු කලින් තිබුණු තත්ත්වයට අපි එය පත් කරමුයි. ඔහු එනම් අල්ලා කීවේය. දැන් නුඹේ අත නුඹේ කිහිල්ලෙහි රඳවා ගන්. එවිට එය නපුරෙන් තොරව දිලිසෙමින් සුදු පැහැයෙන් වෙනත් සලකුණක් ලෙස එළියට එවි. මෙසේ කරන්නේ අපගේ මහා සංඥාවන්ගෙන් අප නුඹට පෙන්වීම පිණිසය. ෆිරවුන් වෙතට යන්. සැබවින්ම ඔහු سيماو إكما وانكو بيهت قال رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي واجعل لي وزيرا من أهلي هارون أخي اشدد به أزري وأشركه في أمري كي نسبحك كثيرا ونذكرك كثيرا إنك كنت بنا بصيرا قال قد أوتيت سؤلك يا موسى ما جي برمادي بتيانني මාගේ සිත විකසිත කරනු මැනවයි ඔහු මූසා කිවේය. තවද මාගේ කාර්යය මට පහසු කරනු මැනව. තවද මාගේ දිවෙන් ගැටය ලිහිල් කරනු මැනව. ඔවුන් මගේ කතාව තේරුම් ගනු පිණිස. තවද මාගේ පවුලෙන් මට ඇමැත්තෙකු පත් කරනු මැනව. මාගේ සොහොයුරු වන හාරුන්ව ඔහු මගින් මගේ ශක්තියට පිටුබලයක් ලබා දෙනු මැනව. තවද මාගේ කටයුතු වලට ඔහු සහායකයෙකු කරනු මැනව. අප ඔබ බොහෝ සෙයින් සුවිසුද්ධ කරනු පිණිසද, තවද අප ඔබ බොහෝ සෙයින් මෙනෙහි කරනු පිණිසද, නියත වශයෙන්ම ඔබ අප ගැන සුපරීක්ෂාවෙන් බලා සිටින්නේය. ඕ මුසා, නුඹගේ ඉල්ලීම සැබවින්ම නුඹට දෙනු ලැබේවියයි ඔහු අල්ලා කීවේය. وَلَقَدْ مَنَنَّا عَلَيْكَ مَرَّةً أُخْرَى إِذْ أَوْحَيْنَا إِلَى أُمِّكَ مَا يُوحَى أَنِ اقْذِفِيهِ فِي التَّابُوتِ فَاقْذِفِيهِ فِي الْيَمِّ فَلْيُلْقِهِ الْيَمُّ بِالسَّاحِلِ فليلقه اليم بالساحل يأخذه عدو لي وعدو له وألقيت عليك محبة مني ولتصنع على عيني إذ تمشي أختك فتقول هل أدلكم على من يكفله فرجعناك إلى أمك كي تقر عينها ولا تحزن وقتلت نفسا فنجيناك من الغم وفتناك فتونا فلبثت سنين في أهل مدين ثم جئت على قدري يا موسى නියත වශයෙන් මීට පෙරද තව වරක් අපි නුඹට අනුග්‍රහ කළෙමු. වහීනම් දේව පණිවිඩ මගින් ප්‍රකාශ කරනු ලබන දෑ අප නුඹගේ මවට ප්‍රකාශ කිරීම සිහියට නගනු. නුඹ දරුවා පෙට්ටියක තුල බහාලනු. පසුව ඒ ගඟට දමනු. ගඟ එය ඉවුර වෙතට ගෙන යයි. එවිට මාගේ සතුරාද ඔහුගේ සතුරාද වන ඔහු එය හසු කරගනියයි. මම නුඹගේ මවට ප්‍රකාශ කළෙමි. තවද මූසා මා මාගේ ස්නේහය නුඹ කෙරෙහි හෙළුවෙමි. තවද මාගේ net හමුවේ නුඹ වැඩෙනු පිණිස කටයුතු කළෙමි. මූසා මේ වාද සිහියට නගනු. නුඹගේ සහෝදරිය ගමන් කරමින් සිටින විට නුඹගේ හැඳීම ඇයට ඇසින. එවිට ඔහු එනම් දරුවා හදා වඩා ගන්නා කෙනෙකු මා නුඹලාට පෙන්වන්නෙමි දැයි ඇය ඔවුනට කීවාය. මේ අනුව අපි නුඹ නුඹගේ මව වෙත ආපසු යැවීමු. ඇයගේ දෑස සිසිල් කරනු පිණිසද ඇය දුකටපත් නොවනු පිණිසද. තවද නුඹ එක්තරා පුද්ගලයෙකු මරා දැමුවේය. එවිට අපි විපතින් නුඹ මිදෙව්වෙමු. තවද නුඹ නොයෙකුත් පරීක්ෂණ මගින් පරීක්ෂා කළෙමු. ඉන් පසුව නුඹ මදියන් වැසියන් අතර වසර ගණනාවක් පදිංචි වී සිටියේය. පසුව නුඹ නියමිත කාලයේදී මෙහි පැමිණ සිටි. وصنعتك لنفسي اذهب انت واخوك باياتي ولا تنيا في ذكري اذهبا الى فرعون انه طغى فقولا له قولا لينا لعله يتذكر أو يخشى قالا ربنا إننا نخاف أن يفرط علينا أو أن يطغى قال لا تخافا إنني معكما أسمع وأرى තවද මූසා මම නුඹ මාගේ ධර්ම දූත මෙහෙවර සඳහා හැඩගැස්වීමි. නුඹද නුඹගේ සහෝදරයාද මාගේ ප්‍රාතිහාරයන් සමග ෆිරාවුන් වෙතට යනු. තවද මා මෙනෙහි කිරීමෙහි නුඹලා දෙදෙනා නොසැලකිලිමත් නොවනු. නුඹලා දෙදෙනා ෆිරාවුන් වෙත යනු. සැබවින්ම ඔහු සීමාවන් ඉක්මවා ගොස් සිටී. තවද නුඹලා දෙදෙනා ඔහුට කාරුණිකව කතාවෙන් අමතනු. එවිට ඔහු හික්මීමට හෝ මට බියවීමට හෝ පුළුවන්. අපගේ පරමාධිපති ආනනි, ඔහු අප සම්බන්ධයෙන් අසාධාරණ ලෙස කටයුතු කරනු ඇතැයි හෝ ක්‍රූර අන්දමින් සලකනු ඇතැයි අපි බියවෙමුයි ඔවුන් දෙදෙනා කීහ. එවිට ඔහු මෙසේ පැවසුවේය, නුඹලා දෙදෙනා බිය නොවනු. නුඹලා දෙදෙනා සමග මම සිටිමි. මම සියලු දේ අසන්නෙමි, දකින්නෙමි. فَأْتِيَاهُ فَقُولَا إِنَّا رَسُولَا رَبِّكَ فَأَرْسِلْ مَعَنَا بَنِي إِسْرَائِيلَ وَلَا تُعَذِّبْهُمْ قَدْ جِئْنَاكَ بِآيَةٍ مِّن رَّبِّكَ وَالسَّلَامُ عَلَى مَنِ اتَّبَعَ الْهُدَى إِنَّا قَدْ أُوحِيَ إِلَيْنَا أَنَّ الْعَذَابَ عَلَى مَن كَذَّبَ وَتَوَلَّى. නුඹලා දෙදෙනා ෆිරාවුන් වෙත ගොස් අපි නුඹගේ පරමාධිපතිගේ රසූල්වරු දෙදෙනෙක් වෙමු. එනිසා ඊශ්‍රායෙල් දරුවන් අප සමග එවනු. තවද ඔවුන්ට පීඩා නොකරනු. නුඹගේ පරමාධිපතිගේ සංඥාවද රැගෙන අපි නුඹ වෙත පැමිණ සිටිමු. සාමය ඍජු මාර්ගය අනුගමනය කරන අයට යයි කියනු. දඩුවම සැබවින්ම ප්‍රතික්ෂේප කර පිටුපෑ අය කෙරෙහියයි අපට හෙළිදරව් කරන ලදී. قال فمن ربكما يا موسى قال ربنا الذي أعطى كل شيء خلقه ثم هدى قال فما بال القرون الأولى قال علمها عند ربي في كتاب لا يضل ربي ولا ينسى الذي جعل لكم الأرض مهدا وسلك لكم فيها سبلا وأنزل من السماء ماء فأخرجنا به أزواجا من نبات شتى كلوا وارعوا أنعامكم إن في ذلك لآيات لأولي النهى ඕ මූසා නුඹලා දෙදෙනාගේ පරමාධිපති කවරෙකුදයි ඔහු ෆිරවුන් කිවේය අපගේ පරමාධිපති ඔහුගේ සකල නිර්මාණයට සෑම දෙයක්ම ලබා දී ඔවුන් නිවැරදි මගට යොමු කළ ඔහුයයි මූසා පැවසුවේය එසේනම් ඉකුත් පරම්පරාවල තත්වය කෙසේ වීදයි ෆිරවුන් ඇසුවේය ඒ පිළිබඳව දැනුම මාගේ පරමාධිපති වෙත ලිඛිතව ඇත මාගේ පරමාධිපති නොවරදින්නේය අමතක නොකරන්නේයයි ඔව් මුසා කියා සිටියේය නුඹලාට මහ පොළව යහනාවක් ලෙසින් දිගහැර තවද තැනින් තැනට ගමන් කිරීම සඳහා නුඹලාට එහි මාවත් තනාදී අහසින් වැසිදිය පහල කළේ ඔහුය පසුව එමගින් විවිධ තුරුලතා වලින් ජෝඩු අපි බිහි කළෙමු මේවායින් අනුභව කරනු තවද නුඹලාගේ සිව්පාවුන්ද පෝෂණය කරනු බුද්ධිය ඇති අයට සැබවින්ම මෙහි සංඥා ඇත منها خلقناكم وفيها نعيدكم ومنها نخرجكم تارة أخرى ولقد أريناه آياتنا كلها فكذب وأبى قال أجئتنا لتخرجنا من أرضنا بسحرك يا موسى فلنأتينك بسحر مثله فاجعل بيننا وبينك موعدا لا نخلفه نحن ولا أنت مكانا سوى එයින් එනම් මහ පොළවෙන් අපි නුඹලා මෙවෙමු. තවද ඒ තුලටම නුඹලා ආපසු යවන්නෙමු. තවද ඒ තුලින්ම යලිත් වරක් නුඹලා බිහි කරන්නෙමු. සැබවින්ම අපි ඔහුට එනම් ෆිරවුන්ට අපගේ සංඥා සෑම වර්ගයකම දැක්වීමු. නමුත් ඔහු බොරුයැයි සැලකුවේය. තවද ඒවා විශ්වාස කිරීමෙන් වැළකුණේය. ඕ මූසා, නුඹගේ සූනියන් බලෙන් අපගේ රටින් අප පළවා හැරීමට නුඹ අප වෙත පැමිණියේදැයි ඔහු ෆිරවුන් කීවේය. එසේනම් එවැනි සූනියම් අපිද නුඹ වෙත ගෙනහැර පාන්නෙමු. එහෙයින් අප අතරද නුඹ අතරද අපටද නුඹටද නොවරදින සංකේත ස්ථානයක් නියම කරව. قال موعدكم يوم الزينة وأن يحشر الناس ضحى فتولى فرعون فجمع كيده ثم أتى قال لهم موسى ويلكم لا تفتروا على الله كذبا فيسحتكم بعذاب وقد خاب من افترى فتنازعوا أمرهم بينهم وأسروا النجوى නුඹලාගේ සංකේතය සැනකෙළි දිනයයි. තවද ජනතාව අලුයම රැස් කරනු ලැබෙත්වායයි ඔහු මුසා කිවේය. ෆිරවුන් ආපසු ගොස් ඔහුගේ සියලු උපාය මාර්ගයක්ම යොදාගෙන ඉන්පසු පැමිණියේය. නුඹලාට නපුරය. අල්ලා සම්බන්ධයෙන් බොරු නොගතුණු. එසේ වීනම් ඔහු නුඹලා දඩුවමකින් විනාශ කරනු ඇත. බොරු ගොතන්නා පරාජය වන්නේමයයි මූසා ඔවුන්ට කිවේය. එවිට ඔවුන් අතර ඔවුන්ගේ කාර්යයන් ගැන මතභේද ඇති විය. ඔවුහු රහසින් සාකච්ඡා කළහ. قالوا إن هذان لساحران يريدان أن يخرجاكم من أرضكم بسحرهما ويذهبا بطريقتكم المثلى فأجمعوا كيدكم ثم أتوا صفا وقد أفلح اليوم من استعلى قالوا يا موسى إما أن تلقي وإما أن نكون أول من ألقى قال بل ألقوا فإذا حبالهم وعصيهم يخيل إليه من سحرهم أنها تسعى فأوجس في نفسه خيفة موسى قلنا لا تخف إنك أنت الأعلى وألق ما في يمينك تلقف ما صنعوا إنما صنعوا كيد ساحر ولا يفلح الساحر حيث أتى فألقي السحرة سجدا قالوا آمنا برب هارون وموسى නියත වශයෙන් මේ දෙදෙනා ඔවුන් දෙදෙනාගේ සූනියම් බලෙන් නුඹලා නුඹලාගේ රටින් පළවා හැරීමටද නුඹලාගේ ආදර්ශමත් මාර්ගයේ විනාශ කිරීමටද අදහස් කරන සූනියම් කරුවෝ දෙදෙනෙක් වෙතයි ඔවුහු කීහ. එබැවින් නුඹලාගේ උපායන් සියල්ල ඒකරාශී කරමු. පසුව පෙළට පැමිණෙනු. මෙදින මුදුන් තැනගන්නා අය නියත වශයෙන් ජයග්‍රාහීයි නුඹලා දැනගත යුතුය. ඕ මූසා, නුඹ විසි කරනවාද? නැතහොත් අපි පළමුවෙන් විසි කරන්නෙමුදැයි ඔව්හු සූනියම් කරුවෝ කීහ. නොයසේය, නුඹලා විසි කරනුයි ඔහු මූසා කීවේය. සැනකින් ඔවුන්ගේ කඹද ඔවුන්ගේ සැරයටිද ඔවුන්ගේ සූනියම් බලයෙන් ඒවා ඔබ මොබ දුවන්නාසේ මූසාට පෙනුනි. එවිට මූසාට ඔහුගේ සිත් තුළ බියක් දැනුනේය. බියනෝනු, සැබවින්ම ජයග්‍රාහකයා නුඹමයයි අපි කීවෙමු. නුඹගේ දකුණු අතෙහි ඇති දෑ විසි කරමු. එවිට එය ඔවුන් මවා පෑදෑ ගිල දමනු ඇත. ඔවුන් කළේ සූනියම් කරුවෙකුගේ උපායක් පමණකි. මොනතරම් දක්ෂයෙකුවද සූනියම් කරුවෙක් කිසිදින ජය නොගන්නේය. එවිට සටන අවසානයේදී සූනියම් කරුවෝ මුණින් වැටි සුජූද් කරමින් හාරුන්ගේ මූසාගේ පරමාධිපති කෙරෙහි අපි විශ්වාසය තබමුයි කීහ. قال آمنتم له قبل أن آذن لكم إنه لكبيركم الذي علمكم السحر فلأقطعن أيديكم وأرجلكم من خلاف ولأصلبنكم في جذوع النخل ولتعلمن أينا أشد عذابا وأبقى قالوا لن نؤثرك على ما جاءنا من البينات والذي فطرنا فاقض ما أنت قاض إنما تقضي هذه الحياة الدنيا إنا آمنا بربنا ليغفر لنا خطايانا وما أكرهتنا عليه من السحر والله خير وأبقى මා නුඹලාට අවසර දීමට පෙර නුඹලා ඔහු ගැන විශ්වාස කළෙහිද? සැබවින්ම ඔහු නුඹලාට සූනියම් ඉගෙන් වූ නුඹලාගේ නායකයයි. මම නුඹලාගේ අද්ද නුඹලාගේ කකුල්ද මාරුවෙන් මාරුවට කපන්නෙමි. තවද ඉඳි කඳෙහි තබා නුඹලාට ඇන ගස්වන්නෙමි. එවිට අපෙන් කවරෙකු දඩුවෙමෙහි වඩා දැඩිද වඩා ස්ථායිද යන්න නුඹලා දැනගනු ඇතැයි ඔහු ෆිරාවුන් කීවේය. අපමැ වූ දෙවියන් වූ ඔහුගේ නාමයෙන් අපි දිවුරමු. පැහැදිලි ප්‍රාතිහාරයන්ගෙන් අප වෙත පැමිණි දෑට වඩා අපි නුඹ තෝරා නොගන්නෙමු. එබැවින් නුඹට තීන්දු කළ හැකි දෙයක් තීන්දු කරව. නුඹට තීන්දු දිය හැක්කේ මෙම ලෞකික ජීවිතයෙහි පමණකි. ඔවුහු එනම් සූනියම් කරුවන්ගෙන් විශ්වාස කළ අය කීහ. ඔහු අපගේ පව්වලටද නුඹ අපට බල කළ දෑවු මූනියම් කිරීමටද සමාව දෙනු පිණිස අපි අපගේ පරමාධිපති විශ්වාස කරන්නෙමු. අපගේ රබ් වූ අල්ලා අති විශිෂ්ටය සදාතනිකය. إنه من يأت ربه مجرما فإن له جهنم لا يموت فيها ولا يحيا ومن يأته مؤمنا قد عمل الصالحات فأولئك لهم الدرجات العلى جنات عدن تجري من تحتها الأنهار خالدين فيها وذلك جزاء من تزكى سببින්ම යමෙකු අපරාධ කරුවෙකු ලෙස තම පරමාධිපති හමුවට එන්නේද ඔහුට ජහන්නම් නම් නිරය වේ. එහි ඔහු මැරෙන්නේද නැත ජීවත් වන්නේද නැත. තවද යහකම් කළ විශ්වාසවන්තයෙකු ලෙස යමෙක් ඔහු වෙතට එන්නේද ඔවුනට උසස් තරාතිරමිය. ඒවායේ යටින් තියදහර ගලා බස්නා ජන්නතුන් අදන් එනම් ස්වර්ගයන් ඔවුනට ඇත. ඔවුහු එහි සදාකල් වාසය කරති. ඒ සුපිරිසිදුවන්නවුන්ගේ පළවිපාකය වේ. وَلَقَدْ أَوْحَيْنَا إِلَى مُوسَىٰ أَنْ أَسْرِ بِعِبَادِي فَاضْرِبْ لَهُمْ طَرِيقًا فِي الْبَحْرِ يَبَسًا لَا تَخَافُ دَرَكًا وَلَا تَخْشَىٰ فَأَتْبَعَهُمْ فِرْعَوْنُ بِجُنُودِهِ فَغَشِيَهُمْ مِنَ الْيَمِّ مَا غَشِيَهُمْ وَأَضَلَّ فِرْعَوْنُ قَوْمَهُ وَمَا هَدَى. මාගේ ගැත්තන් සමග රාත්‍රී කාලය තුල පිටත්වනු. ඔවුන් වෙනුවෙන් මුහුදෙහි මගක් සාදනු. මුහුද මැදින් යන විට ලුහු බැඳ හසු කරගනියයි නුඹ තුල බිය නැතිවද මුහුදු බත්වේයයි තැති ගැනීමක් නුඹ තුල නැතිවද යනුවෙන් අපි මූසාට සැබවින්ම දේව පණිවිඩ පහල කළෙමු. එවිට ෆිරාවුන් සිය සේනා සමග ඔවුන් ලුහුබැඳ ගියේය. එවිට මුහුද ඔවුන් සම්පූර්ණයෙන්ම වසාගත්තේය. තවද ෆිරාවුන් ඔහුගේ ජනයා නොමග යොමු කළේය. ඔහු ඔවුනට නිවැරදි මග නොපෙන්විය. إسرائيل قد أنجيناكم من عدوكم وواعدناكم جانب الطور الأيمن ونزلنا عليكم المن والسلوى كلوا من طيبات ما رزقناكم ولا تطغوا فيه فيحل عليكم غضبي ومن يحلل عليه غضبي فقد هوى وإني لغفار لمن تاب وآمن وعمل صالحا ثم اهتدى. إسرائيل دروني සැබවින්ම අපි නුඹලා නුඹලාගේ සතුරාගෙන් ගලවා ගත්තෙමු. තවද තූර් කන්දේ දකුණු පැත්තට පැමිණීමට අපි නුඹලාට වේලාවක් නියම කළෙමු. තවද නුඹලාට මන්නුද සල්වාද පහල කළෙමු. අප නුඹලාට සපයා දී ඇති දැයින් පිරිසිදු දෑ අනුභව කරනු. තවද එහි ප්‍රමාණය නොඉක්මවනු. ඉක්ම වුවහොත් එවිට මාගේ උදහස නුඹලා වෙත පහළ වේවි. යමෙකු වෙත මාගේ උදහස පහළවන්නේද සැබවින්ම ඔහු විනාශ වන්නේය. පසු තැවිලි වී විශ්වාස කර යහකම් කරමින් පසුව ඍජු මාර්ගය අනුගමනය කරන්නාට සැබවින්ම මා ක්ෂමාශීලීය. وَمَا أَعْجَلَكَ عَن قَوْمِكَ يَا مُوسَى قال هم أولئي على أثري وعجلت إليك رب لترضى قال فإنا قد فتنا قومك من بعدك وأضلهم السامري فرجع موسى إلى قومه غضبان أسفا قال يا قوم ألم يعدكم ربكم وعدا حسنا أفطال عليكم العهد أم أردتم أن يحل عليكم غضب من ربكم فأخلفتم موعدي ඕ මුසා නුඹගේ ජනතාවගෙන් නුඹ ඉක්මන් කළේ කුමක්ද? ඔව්හු මා පසුපස පැමිණෙති. මාගේ පරමාධිපති ආනමි. ඔබගේ ප්‍රසාදය පිණිස ඔබගේ සන්නිධානයේ වෙත කඩිනම් කළෙමි යයි. ඔහු මුසා කීවේය. නුඹෙන් පසුව නුඹේ ජනතාව සැබවින්ම අපි පරීක්ෂණයට භාජනය කළෙමු. තවද සාමිරි ඔවුන් නොමගට යොමු කර ඇතැයි ඔහු අල්ලා කීවේය. එවිට මූසා කෝපයෙන් සහ ශෝකයෙන් යුතුව තම ජනතාව වෙත ආපසු පැමිණියේය. මාගේ ජනෙයිනි, නුඹලාගේ පරමාධිපති නුඹලාට යහපත් පොරොන්දු දුන්නේ නැතිද? එම පොරොන්දු ඉටු කර නුඹලාට දීර්ඝ කාලයක් ගත වීද? නැතහොත් නුඹලාගේ පරමාධිපතිගේ උදහස නුඹලා වෙත පහළ වනු කැමැත්තෙන් නුඹලා මාගේ ගිවිසුම කඩ කළාහුදැයි ඔහු මුසා කීවේය. قالوا ما أخلفنا موعدك بملكنا ولكننا حملنا أوزارا من زينة القوم فقذفناها فكذلك ألقى السامري فأخرج لهم عجلا جسدا له خوار فقالوا هذا إلهكم وإله موسى فنسي أفلا يرون ألا يرجع إليهم قولا ولا يملك لهم ضرا ولا نفعا ඔබගේ ගිවිසුම අපි කැමැත්තෙන් කඩ නොකළෙමු. එහෙත් ජනයාගේ ආවරණ බරින් අපි පටවන ලැබෙමු. එවිට අපි එය විසිකලෙමු. එලෙස සාමිරීද විසිකලේයයි ඔහු කීහ. පසුව ඔහු සාමිරි තප්පුලන වසු පැටවකගේ සිරුරක් ඔවුනට මතු කර දුන්නේය. එවිට මේ නුඹලාගේ දෙවියාය. තවද මූසාගේද දෙවියාය. නමුත් ඔහු එනම් මූසාට අමතක වී යයි ඔවුහු කීහ. එය ඔවුන්ගේ කන්න ලව්වට වචනයකින්වත් ප්‍රතිචාරයක් නොදක්වන බවත් ඔවුනට අයහපතක් හෝ යහපතක් කිරීමට ඊට බලයක් නොමැති බවත් ඔවුහු නොදෙන සිටියහුද. ولقد قال لهم هارون من قبل يا قوم إنما فتنتم به وإن ربكم الرحمن فاتبعوني وأطيعوا أمري قالوا لن نبرح عليه عاكفين حتى يرجع إلينا موسى قال يا هارون ما منعك إذ رأيتهم ضلوا ألا تتبعني أفعصيت أمري قال يا ابن أم لا تأخذ بلحيتي ولا برأسي إني خشيت أن تقول فرقت بين بني إسرائيل ولم ترقب قولي جنيني ඒ වසු පැටවා මගින් නුඹලා පිරික්සීමයි කරනු ලැබුවේ නුඹලාගේ පරමාධිපති අර්රහ්මාන්ය. එනිසා මා අනුමානය කරනු මාගේ අනට කීකරුවනුයි. සැබවින්ම හාරූන් ඔවුනට කලින් කීවේය. මූසා යලි අපකරා එනතුරු අපි එය නැමදීම අත් නොහරින්නෙමුයි ඔව්හු හාරුන්ට කීහ. එවිට මූසා මෙසේ කීවේය, හාරුන් ඔවුන් නොමග යන බව නුඹ දුටු කලෙහි ඔවුන් යහමගෙහි රඳවා ගැනීමට නුඹ වැලක් වූයේ කුමක්ද? නුඹ මා අනුගමනය කිරීමෙන් නුඹ මාගේ අන කඩ කළෙහිද? මාගේ මවගේ පුත්‍රයාණනි, නුඹ මාගේ රැවුලෙන් නැතහොත් මාගේ හිස කෙසින්ද නොඅල්ලනු? නුඹ ඊශ්‍රායෙල් දරුවන් අතරෙහි ભેද ඇති කළේ යයිද? නුඹ මාගේ වචනවලට ගරු නොකළේ යයිද? නුඹ පෙරලා පැමිණි පසු නුඹ මගෙන් අසනු ඇතැයි නියත වශයෙන් මම බිය වීමේයි. ඔහු හාරුන් කිවේය. قال فما خطبك يا سامري قال بصرت بما لم يبصروا به فقبضت قبضة من أثر الرسول فنبذتها وكذلك سولت لي نفسي قال فاذهب فإن لك في الحياة أن تقول لا مساس وَإِنَّ لَكَ مَوْعِدًا لَّن تُخْلَفَهُ وَانظُرْ إِلَى إِلَٰهِكَ الَّذِي ظَلْتَ عَلَيْهِ عَاكِفًا لَّنُحَرِّقَنَّهُ ثُمَّ لَنَنَسْفَنَّهُ فِي الْيَمِّ نَسْفًا إنما إلهكم الله الذي لا إله إلا هو وسع كل شيء علما. එවිට මූසා සාමිරි දෙසට හැරි, "ඔ සාමිරි, නුඹ මේ ගැන කුමක් කියන්නේදයි කීය. ඔවුන් නොදුටු දෑ මම දුටුවෙමි. එවිට මම සුර දූතයාගේ පාසටන්හි පස් අහුරක් ගත්තෙමි. පසුව එය වසු පැටවා මතට විසි කළෙමි. එලෙසය මාගේ සිත මට ඇඟෙව්වේ යැයි ඔහු සාමිරි කීවේය. ඉවත්ව යනු, මා ස්පර්ශ නොකරනුයි නුඹ ජීවත්ව සිටින තාක්කල් කීමට නුඹට සිදුවනු ඇත. තවද නුඹට දඩුවම සඳහා නියමිත කාලයක් තිබේ. එය නුඹට වැළැක්විය නොහැකිය. තවද නුඹ එයට ඇලුම්ව සිටියා වූ නුඹගේ දෙවියා දෙස බලමු. අපි එය පුළුස්සන්නෙමු. පසුව එය මුහු දෙහි විසිරුවා හරින්නෙමුයි. ඔහු මූසා සාමිරීට කීවේය. ජනයිනි, නුඹලාගේ දෙවියන් ඔහු හැර වෙනත් කිසිම දෙවියෙකු නැති අල්ලාහ්ය. ඔහු ඥානීන් සියල්ල වැළඳගනී. كذلك نقص عليك من أنباء ما قد سبق وقد آتيناك من لدنا ذكرا من أعرض عنه فإنه يحمل يوم القيامة وزرا خالدين فيه وساء لهم يوم القيامة حملا يوم ينفخ في الصور ونحشر المجرمين يومئذ زرقا يتخافتون بينهم إن لبثتم إلا عشرا نحن أعلم بما يقولون إذ يقول أمثلهم طريقة إن لبثتم إلا يوما. نبي محمد ميري سيا پيراو تورتورو أپا نمبتا پاوساني تابد سببين ما أپا ويتين ما නුඹට අනුශාසනාවක් ලබා දී ඇත. කවරෙකු එය ප්‍රතික්ෂේප කරන්නේද? සැබවින්ම ඔහු කියාමත් නම් මලවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින පාපයෙන් පිරුණු බරක් උසුලන්නේය. ඔව්හු එහි සදාතනිකයෝ ලෙස වෙසිති. තවද මෙනිසා කියාමත් නම් මලවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔවුන් උසුලන පව්බර ඔවුනට ඉතා බරපතලය. සූර් හොරණෑව පිඹිනු ලබන දින අපරාධ කරුවන් බීතියෙන් ඇස් නිල්ව ගිය තත්වයෙන් අපි එක් රැස් කරවන්නෙමු. මහා පොළොවෙහි නුඹලා නතර වූයේ දින 10ක් පමණි. ඔව්හු ඔවුනොවුන් අතර කොඳුරා ගනිති. ඔවුන් කියන දෑ අපි ඉතා හොඳින් දනිමු. නුඹලා මහ පොළොවේහි නැතර වූයේ දවසක් මිස නැතැයි ඔවුන්ගෙන් සුපරීක්ෂාකාරීව ගණන් බලන්නේ එවිට කියන්නේය. وَيَسْأَلُونَكَ عَنِ الْجِبَالِ فَقُلْ يَنْسِفُهَا رَبِّي نَسْفًا فَيَذَرُهَا قَاعًا صَفْصَفًا لَا تَرَى فِيهَا عِوَجًا وَلَا أَمْتًا يَوْمَئِذٍ يَتَّبِعُونَ الدَّاعِيَ لَا عِوَجَ لَهُ وَخَشَعَتِ الْأَصْوَاتُ لِلرَّحْمَنِ فَلَا تَسْمَعُ إِلَّا هَمْسًا يَوْمَئِذٍ لَا تَنفَعُ الشَّفَاعَةُ إِلَّا مَنْ أَذِنَ لَهُ الرَّحْمَنُ وَرَضِيَ لَهُ قَوْلًا يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يُحِيطُونَ بِهِ عِلْمًا وَعَنَتِ الْوُجُوهُ لِلْحَيِّ الْقَيُّومِ وَقَدْ خَابَ مَنْ حَمَلَ ظُلْمًا وَمَنْ يَعْمَلْ مِنَ الصَّالِحَاتِ وَهُوَ مُؤْمِنٌ فَلَا يَخَافُ ظُلْمًا وَلَا هَضْمًا. نبي محمد අවසාන දිනේ කඳු ගමන් කිරීම ගැන ඔවුහු නොබගෙන් අසති. මාගේ පරමාධිපති ඒවා සිනිඳු දූවිලි බවට පත් කරනු ඇතැයි කියනු. එවිට ඔහු එය හිස් තැනි තලාවක් බවට පත් කරනු ඇත. නුඹ එහි කිසිම ඇදයක් හෝ නැම්මක් නොදකින්නේය. එදින ඔවුන් කිසිම වංකකමක් නොදක්වා කැඳවන්නා අනුගමනය කරනු ඇත. තවද අල් රහ්මාන් එනම් අපරිමිත දයාන්විතයා වූ අල්ලාහමුවේ සෑම හඬක්ම පහත් වෙයි. එවිට මොමුනන හඬක් හැර වෙනත් කිසිවක් නුඹට නොඇසෙන්නේය. අල් රහ්මාන් කවරෙකුට අනුමැතියදී ඔහුගේ වදන් බාරගන්නේද? ඔහු හැර අන් කිසිවකුගේ මැදිහත් වීම එදින ප්‍රයෝජන නොවන්නේය. ඔවුන් ඉදිරිපිට ඇති සෑම දෑද ඔවුන් පසුපස ඇති සෑම දෑද ඔහු දනි. ඔහු එය නොවටහන්නෝය. තවද පරම ජීවමාන සදාකාලිකයාණන් අභියස මුහුණ බැගෑවිය. පව්බර උසුලන්නා පරාජිත වන්නේය. යමෙක් විශ්වාස කරන්නෙක්ව යහකම් කරන්නේද ඔහු කිසිම අසාධාරණයක් ගැන හෝ ඔහුට ලැබිය යුතු දෑවැලින් අඩුවක් ගැන හෝ බියවන්නේ නැත. وكذلك أنزلناه قرآنا عربيا وصرفنا فيه من الوعيد لعلهم يتقون أو يحدث لهم ذكرا فتعالى الله الملك الحق ولا تعجل بالقرآن من قبل أن يقضى إليك وحيه وقل رب زدني علما ولقد عهدنا إلى آدم من قبل فنسي ولم نجد له عزما. තවද නබි මුහම්මද් මෙලෙසය අප එය අරාබි භාෂාවෙන් වූ කුර්ආනයක් වශයෙන් පහළ කළේ. තවද ඔවුන් බැතිමත් වනු පිණිස හෝ එය ඔවුන්ට මෙනෙහි කිරීමක් වනු පිණිස හෝ අපි එහි අවවාදයන්ගෙන විස්තර කළෙමු. සත්‍ය රාජයාණන් වූ අල්ලා අත්‍යුත්කෘෂ්ටය. එය නුඹට පහළ කිරීම සම්පූර්ණ වීමට පෙර කුර්ආනය ගැන ඉක්මන් නොවුණු. තවද මාගේ පරමාධිපති ආනනි දැනුමින් මා වර්ධනය කරනු මැනවයි නබි මුහම්මද් පවසනු. සැබවින්ම මීට පෙර අපි ආදම්ට ආඥාවක් දුන්නෙමු. නමුත් ඔහු අමතක කළේය. තවද ඔහු තුල අදිටනක් නොදුටුවෙමු. وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ أَبَى فَقُلْنَا يَا آدَمُ إِنَّ هَذَا عَدُوٌّ لَكَ وَلِزَوْجِكَ فَلَا يُخْرِجَنَّكُمَا مِنَ الْجَنَّةِ الْجَنَّةِ فَتَشْقَى إِنَّ لَكَ أَلَّا تَجُوعَ فِيهَا وَلَا تَعْرَى وَأَنَّكَ لَا تَظْمَأُ فِيهَا وَلَا تَضْحَى فوسوس إليه الشيطان قال يا آدم هل أدلك على شجرة الخلد وملك لا يبلى نبلا آدم تسجود کرنوئي اپ ملک ورن تکی آوستاو سهیت نگنو ایوی تا اوہ سجود کلے نموت ابلیس ہے اوہ پتک شیپ کلے ایوی تا ඕ ආදම් මොහු නුඹටත් නුඹගේ බිරිඳටත් සතුරෙකි. එනිසා ඔහු නුඹලා දෙදෙනා ස්වර්ගයෙන් පිටමන් නොකළ යුතුයි. එසේ වුවහොත් නුඹ දුකට පත්වනු ඇතැයි අපි කියවෙමු. සැබවින්ම නුඹ එහි සාදුකින් පෙළෙන්නටද නිරුවතින් සිටීමටද නුඹට සිදු නොවනු ඇත. තවද නුඹ එහි පවසින් නොපෙළෙන්නේය. එමෙන්ම හිරු රැසින් නොතැවෙන්නේය. ඕ ආදම් නিত্য ජීවයේද අක්ෂය එනම් සදාකාලික රාජධානියද ලබා දෙන ගස වෙත නුඹට මඟ පෙන්වන්නේ නැයි කියමින් එවිට ෂයිතන් ඔහු පෙළඹවිය. فَأَكَلَا مِنْهَا فَبَدَتْ لَهُمَا سَوْآتُهُمَا وَطَفِقَا يَخْصِفَانِ عَلَيْهِمَا مِنْ وَرَقِ الْجَنَّةِ وعصى آدم ربه فغوى ثم اجتباه ربه فتاب عليه وهدى එවිට ඒ දෙදෙනා එනම් ආදම් සහ ඔහුගේ බිරිඳ එයින් අනුභව කළහ. එවිට ඒ දෙදෙනාගේ නිර්වත ඒ දෙදෙනාට පෙනෙන්නට විය. තවද ස්වර්ග උයනේ කොළවලින් ඒ දෙදෙනා තමන් ආවරණය කර ගැනීමට පටන් ගත්හ. තවද ආදම් සිය පරමාධිපතිට අකීකරු විය. එනිසා නොමග විය. පසුව ඔහුගේ පරමාධිපති ඔහු තෝරා ගත්තේය. ඔහුගේ තවුබාව එනම් පසුතැවිල්ල පිළිගත්තේය. තවද ඔහු යහමග කළේය. قال اهبطا منها جميعا بعضكم لبعض عدو فإما يأتينكم مني هدى فمن اتبع هداي فلا يضل ولا يشقى ومن أعرض عن ذكري فإن له معيشة ضنكا ونحشره يوم القيامة أعمى قال رب لم حشرتني أعمى وقد كنت بصيرا قال كذلك أتتك آياتنا فنسيتها وكذلك اليوم تنسى وكذلك نجزي من أسرف ولم يؤمن بآيات ربه ولعذاب الآخرة أشد وأبقى أفلم يهد لهم كم أهلكنا قبلهم من القرون يمشون في مساكنهم إن في ذلك لآيات لأولي النهى නුඹලා දෙදෙනාම එනම් මිනිසා සහ ෂයිතන් එතැනින් බසිව් නුඹලා එකිනෙකාට සතුරුය. එහෙත් මගෙන් යහමගක් නුඹලාට පැමිණියහොත් යමෙක් මාගේ යහමග අනුගමනය කරන්නේද ඔහු නොමග නොයන්නේය. තවද ඔහු දුකටපත් නොවන්නේ යයිද ඔහු එනම් අල්ලාහ් කීවේය. යමෙකු මාගේ මෙනෙහි කිරීම පිටුපාන්නේද සැබවින්ම ඔහුට මෙලවදී දුක්ඛිත ජීවිතයකි. කියාමත් එනම් මලවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනේ අපි ඔහු අන්ධයෙකු ලෙස නැගිටුවන්නෙමු. මාගේ පරමාධිපතියනි, ඔබ මා අද අන්ධව එක්රැස් කළේ කුමක් නිසාද? මා පොළොව තලයේ ජීවිතයේදී දකින්නෙකු ලෙස ජීවත් වීමයි ඔහු එවිට කියයි. එසේය අපගේ ආයාත් එනම් වදන් නුඹ වෙත පැමිණියේ. නමුත් නුඹ ඒවා අමතක කර දැමෝහ. එලෙසම මෙදින නුඹ අමතක කරනු ලබන්නේයයි ඔහු අල්ලාහ් කියන්නේය. තවද සීමාවන් කඩකර තම පරමාධිපතිගේ වදන් විශ්වාස නොකළ අයට මෙලොවදී අප පල විපාක දෙන්නේ එලෙසය. තවද ඔවුන්ට පරලොව වේදනාව වඩාත් බිහිසුමය, වඩා ස්ථායිය. ඔවුන්ට පෙර අපි පරම්පරා කොපමණක් විනාශ කළෙමුද? මෙවැනි සිදුවීම් වලින් ඔවුන්ට මඟ පෙන්වීමක් නොවේද? විනාශ කරනු ලැබූ ඔවුන්ගේ ජනාවාසවල අද ඔවුන් ගමන් කරති. නුවණැත්තන්ට එහි සැබවින්ම බොහෝ සංඥා ඇත. ولولا كلمة سبقت من ربك لكان لزاما وأجل مسمى فاصبر على ما يقولون وسبح بحمد ربك قبل طلوع الشمس وقبل غروبها ومن آناء الليل فسبح وأطراف النهار لعلك ترضى ولا تمدن عينيك إلى ما متعنا به أزواجا منهم زهرة الحياة الدنيا لنفتنهم فيه ورزق ربك خير وأبقى وأمر أهلك بالصلاة واصطبر عليها لا نسألك رزقا نحن نرزقك والعاقبة للتقوى ඔවුන් සම්බන්ධයෙන් නුඹගේ පරමාධිපතිගෙන් වූ පෙරටුව ගිය තීරණයක් හා නියමිත කාල අවකාශයක් නොතිබුණි නම් ඔවුන් ගැන තීන්දුව එකෙණෙහිම වන්නේය. එනිසා නබි මුහම්මද් ඔවුන් කියන දේ ඉවසා දරාගන්න. තවද හිරු උදා වීමට පෙරද, එය අවරට යාමට පෙරද නුඹගේ පරමාධිපතිගේ ගුණ ගයා සුවිසුද්ධ කරව. තවද රාත්‍රී කාලයේදීද දවසේ දෙකලවරෙහිදීද නුඹ පිනා යනු පිණිස ඔහු එනම් අල්ලාහව සුවිසුද්ධ කරව. තවද ඔවුන්ගෙන් ඇතැම් වර්ගයන්ට මෙලොව ජීවිතයේහි අපි ලබා දී ඇති සම්පත් ලෙස නුඹගේ net නොහෙළනු. මන්ද අප ඔවුන්ට ලබා දී තිබෙන්නේ එයින් ඔවුන් පරීක්ෂාවට ලක් කිරීම පිණිසය. නුඹගේ පරමාධිපතිගේ හලාල් එනම් අනුමත ආහාර වඩාත් යහපත්ය, වඩාත් ස්ථායිය. නුඹගේ පවුලේ අයට සලාත් ඉටු කිරීමට අණ කරව. නුඹද එය තරයේ පිළිපදෙව්. අපි නුඹගෙන් කිසිම ආහාරයක් නොඉල්ලමු. අපි නුඹට ආහාරය දෙන්නෙමු. තවද අවසාන යහපත තක්වානම් බිය බැතිමත්කම සඳහාය. وقالوا لولا يأتينا بآية من ربه أولم تأتهم بينة ما في الصحف الأولى ولو أنا أهلكناهم بعذاب من قبله لقالوا ربنا لولا أرسلت إلينا رسولا فنتبع آياتك من قبل أن نذل ونخزى قل كل متربص فتربصوا فستعلمون من أصحاب الصراط السوي ومن اهتدى. තවද ඔහු අපට ඔහුගේ පරමාධිපතිගේ සංඥාවක් නොගෙනෙන්නේ ඇයිදයි ඔහු වසති. පෙර තිබූ සුහුෆ් එනම් ධර්ම ග්‍රන්ථයන්හි ඇති දෑ ගැන අවබෝධයක් ඔවුනට නොපැමිණියේද? එය පැමිණීමට පෙර වේදනාවකින් අප ඔවුන් විනාශ කළා නම් අපගේ පරමාධිපතියාණනි, ඔබ අප වෙත රසූල්වරයෙකු නොඑව්වේ මන්ද? එසේනම් අප නින්දාවට සහ අප කීර්තියට පත්වීමට පෙර අපට ඔබගේ වදන් අනුගමනය කළ හැකිව තිබුණේ යැයි ඔවුහු කියනු ඇත. සෑම දෙනාම අවසාන ප්‍රතිඵලය බලා සිටිති. නුඹලාද එසේම බලා සිටියු. ඍජු මාර්ගයේ අය කවුරුද යන්නත්, යහමග අය කවුරුද යන්නත් නුඹලා මතු දැනගන්නේ යැයි නබි මුහම්මද් කියනු.